මේක පැහැදිලි කරන සමාජගත පවතිනා වූ අරුත්වල කිසියම් ආකාරයක වැරදි අර්ථකථනයක් තිබෙන බව මම ඔබට පැහැදිලි කරලා ඇති. ඒවා අපි පරිහරණය කිරීම තුළ තේරුම් ගත්ත දේවල් ඔබත් ඒ වගේ එල්බගෙන සිටිනවා වෙන්නේ නැති. නමුත් ඒවා නිවැරදි කරගන්න වෙනවා. එකක් තමයි තාමත් ඉන්නවයි කියලා මට සමහර අය කියනවා කතා කරලා මේ පංචස්කන්ධය කියන්නේ කයට කියන අර්ථයෙන් මිදෙන්න බැරි වුණායි කියලා. තවත් සමහර අය පංචස්කන්ධය විග්‍රහ කරනකොට නාම රූප කියලා දෙකක් කය ඇතුලේ කඩාගත්ත බැවි රූප කියන්නේ ශරීරය නාම කියන්නේ වේදනා සංඥා සංකාර කියලා තවමත් කියමින් ඉන්නවා. නමුත් මේවායේ දෝෂය කුමක්ද? අනේකයි තේරුම් ගන්න ඕන. එහෙම වුණොත් සංසාරය විග්‍රහ කරන්න බෑ. මොකද ඔය මෞකසකින් උපදින අයට නැත්නම් පිටරයකින් උපදින අයට තමයි මේ කයක් සහ සිතක් දෙකක් තියෙන්නේ. ප්‍රේත කියන්නේ භූත කියන්නේ දේව කියන්නේ බ්‍රහ්ම කියන්නේ කන කයක් තියෙන අය නෙවෙයි. එහෙම ආහාර මේ අපි කතා කරන කනබන ආහාරෙන් හදාගන්න කයක් තියෙන අය නෙවෙයි. එතකොට රූප කියන්නේ පට වියාපෝ තේජෝ ආය හතර නම් එහෙනම් සත්තුන්ට අපට විතරයි ඒක තියෙන්න ඕන. අර අනිත් සත්තුන්ට නැති වෙන්න ඕන. ඒ කියන්නේ ඕන්න එතකොට ස්කන්ධ හතරකින් පරලෝ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙම ස්කන්ධ හතරක් තියෙනවා වෙන්න ඕන. දිව්‍ය ලෝකෙ එහෙම. නෑ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මා මීට පෙර සූත්‍ර දෙකක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සූත්‍ර දෙකේ එකක පෙන්නනවා දෙවියන් ප්‍රකාශ කරනවා අපි සක්කායෙන් නිදිලා කියලා හිතන් හිටියට අපි සක්කාය තුල ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේව දාරනවා ගිලාන සූත්‍රය තුල බ්‍රහ්මලෝක පතන් දෙපා එකෙත් සක්කාය තියෙනවායි කියලා. ඒකේ තේරුම මොකද්ද එහෙනම්? සංසාරේම පංච උපාදානස්කන්ධය. එනම් පංච උපාදානස්කන්ධෙන් නිදෙන්න පාරක් ඔය කොහෙවත් නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරපු කාරණානෝ අපි තේරුම් ගන්න ඕන අපි ළඟ පංච උපාදානස්කන්ධය කියලා. එනු මම ඔබට දෙන්නේ ඒක පැහැදිලි කරනවා මෙහෙම. අලුතෙන්ම හිතන්න කවුරුත් ඉස්කෝලපතව නැත් නෑ කවුරුවත් කියපුවව නැත් නෑ මේ කියන දේ ඇත්තද බලන්න. ඒව තමයි බාධා වෙන්නේ සමහර වෙලාවට. බලන්න ඔබට තියනව නේද කියලා ඇසයි කනයි නාහේ දිවයි කයයි සිතයි කියලා දොරවල් හයක්. ඔබ නැග මව ඉන්නවා නම් පියා ඉන්නවා නම් නංගි ඉන්නවා නම් මල්ලි ඉන්නවා නම් ආච්චි ඉන්නවා නම් සීයා ඉන්නවා නම් ඒ ඔක්කොටම මේ දොරවල් හය තියනවා නේද? එතකොට ඒ ඇත්තක් නේ. එනහට වෙනත් ආගමිකෙක් මතක් කරන්න වෙනත් රටක ඔබ හමු වෙච්ච කෙනෙක් මතක් කරන්න සත්‍යය anu එසකරණාසේ දිවකයසිත කියනව දොරවල් හය එකතුවයි. හා දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා මෙන්න මේ දොරවල් හය පාවිච්චි කරන්න ගියාපුවම දොරවල් හයට ගන්න අරමුණු වලට කියන නම තමයි ධර්මයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප එහෙමත් කියනවා ඒකට. එතකොට මෙන්න මේ ජීවත් වෙන්න ගිහින් මේ හැම වෙලේමට කියන නම අපි අරමුණු බාහිර තියෙන දේවල් විඳින්න අපි මේ අරමුණ සිතේ උපදව ගන්න ඕනේ. බාහිර දේවල් වල උදව්වෙන් අරමුණක් උපදවනහම අපි අරමුණ රසය විඳිනවා. අන්නේ අරමුණ කියන එකට තමයි රූපය කියන්නේ, විඳිනවට තමයි වේදනාව කියන්නේ. වේදනාව කියන්නේ කකුලේ තියෙන තුවාලයක වේදනාව නෙමෙයි, පැණි රස දැනුණත් වේදනාව, චිත්ත රස දැනුණත් වේදනාව, සතුට දැනුණත් වේදනාව, දුක දැනුණත් වේදනාව. ඒ වේදනාව කියන පදයෙන් පෙන්වන්නේ සැප හෝ දුක් හෝ උපේක්ෂා කියන ත්‍රිවිධාකාරයකින් එකකින් විඳිනවා. මොනවද විඳින්නේ? රූපය විඳිනවා. චිත්‍රපටයක් නරඹනකොට රූපය විඳිනවා. සංගීත සම්දර්ශනයක් අහනකොට ශබ්දය විඳිනවා. සුවඳක් දැනෙනකොට ගන්ධය විඳිනවා. ආහාරයක් ගන්නකොට රසය විඳිනවා. ඒක ප්‍රායෝගිකව ඇත්ත නේද? කවුරුත් කියන දේවල් අහන්නව නේද? ඒ විඳින එක ඊට පස්සේ චිත්ත අඩුයි චිත්ත වැඩි, කරවිල රස, එහෙම නැත්නම් දූර්යං වල සුවඳ, එහෙමත් නැත්නම් ගීතයක රස කියලා හඳුරන්නේ නැද්ද අපි ඒක? ඇසෙන් නම් රූප සංඥා, කනෙන් නම් ශබ්ද සංඥා වශයෙන් හඳුරනවා. එතකොට මේ වේදනාවට අනුව පුතත්ජන පුද්ගලයා කරපු වැඩේ තමයි ඒකත් එක්ක ඇලෙන එක ගැටෙන එක. එතකොට වේදනාව හොඳ නම් ඒක හොඳයි. කැමතියි ඒකට. ඇල්මක් ඇති කරගන්නවා. වේදනාව නරක නම් ඒක නරකයි. මට ඒක එපා. මේකට කියනවා ඇලීම ගැටීම කියලා. මේ ඇලීම ගැටීම කියන සංස්කාර තමයි චේතනා කියලා කියන්නේ. චේතනා සංස්කාර ස්කන්ධය. සංඛාර. දැන් බලන්න ඇස තුළ රූප අරමුණ වේදනාවෙන් විඳීම, සංඥාවෙන් හැඳිනීම, සංඛාරයෙන් බැඳීම විඥාණයෙන් මේ හතරම කරපු කාරණා විශේෂයෙන් දැන ගැනීම. එතකොට දැන් මේ පංචස්කන්ධයේ 15 වෙනි ඇඟදනේ. එතකොට ඒකෙන් කියවෙන්නේ ඇස තුළ මේ රූප වේදනා සංඥා සංකාර පහ 15 වූ බවයි. සම්මෙතනිකායේ සත්තාන සූත්‍රයේ සඳහන් කරන ලබනවා මෙසේ දොරවල් 6 කියලා කියන්නේ සිංහලට පරිවර්තනය කරපු අය. මොකද ඒගොල්ලොත් රූප කියලා හිතන් ඉන්නේ නැති පංචස්කන්ධයේ රූප කියන්නේ ඒ නිසා වෙන්නේ නැති එක මගහැරලා ලියලා තියෙන්නේ. නමුත් දොරවල් 6න් වේදනා 6ක් සංඥා 6ක් සංකාර 6ක් විඥාන 6ක් පහළ වෙනවායි කියලා මේ සූත්‍රයේ ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි මම උදාහ කරගන්න ඒ නිසා ඉතුරු වෙච්ච කරව අනික්වා බමුණ වහලා දාලාද අපි අතින් ඇහිලාද කියන්න දන්නේ නැහැ. දැන් එතකොට මොකද්ද කියන්න වෙන්නේ? ඔබට මේ මවට පියාට ගිහියාට පැවිද්දක් යාට කියලා ભેදයකින් තොරව ලෝක ජීවත් වෙන්න ගියාපුවම මේ අරමුණු ගැනීමේදී ඇසේ කනේ නාසයේ දිවේ කය තමයි මේ රූප වේදනා සංඥා සංකාර පහ පහල වෙන්නේ. හයක් පහල වෙනවා. වේදනා හයයි සංඥා හයයි සංකාර හයයි විඥාන හයයි. නමුත් එකවර නෙවෙයි. එකින් එක. ඇහැට යොමු වෙනකොට, කනට යොමු වෙනකොට, නාසයට යොමු වෙනකොට ඒ විදිහට එකින් එක. දැන් මෙන්න මේ ලෝකය හඳුනා ගැනීම සඳහා පස්දරෙන් ගන්නා අරමුණ එහෙම නැත්නම් පස්දර නැති විට මනෝද්වාරයෙන් ගන්නා වූ අරමුණ තථාගත බුදුපියාණන් වහන්සේ ඔබ මේ ළමා කාලේ ඉඳ අද දක්වා කරපු දේ ලෝකසත් මිනිස්සු කරන දේ විස්තර කරනවා රූප වේදනා සංඥා සංකාර පහ කියලා පංචස්කන්ධේ. එතකොට දැන් අර බුදුන් වහන්සේ පැහැදිලි කරන පාරට ඉස්සෙල්ලා මේ සාමාන්‍ය සමාජයේ මේකට කරගන්න දේ තේරුම් ගන්න වෙනවා. ඒක තමයි සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ කියන්නේ සක්කාය හටගන්න පාර යනවා කියන එකකින් කියන්නේ. සක්කාය හටගන්න පාර යනවා කියලා එකෙන් කියන්නේ. දැන් ඒකට තථාගතයන් වහන්සේ මොකද්ද මේකේ වෙනලා තියෙන්නේ? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. එතකොට දැන් අපි පංචස්කන්ධය විග්‍රහ කළා. ඒක පංච උපාදානස්කන්ධය වෙන්නේ කොහොමද? අන්න ඒකයි අපිට ඊළඟ තියෙන ගැටලුව. මොකද පංචස්කන්ධයට සක්කාය කියනවා කියලා නෑනේ. සක්කාය දිට්ටි. ඒ දිට්ටි කියන පදයෙන් පෙන්නනවා බැඳෙනවා කියලා. දැන් ඔබ අහලා තියෙනව නේද මේ සක්කාය දිට්ටි කියන්නේ මගේ, මම, මගේ ආත්මය කියලා. දැන් මේ මම කියන්නේ ශරීරයට දෙතකොට. එහෙනම් ජීවිතේට මේක මමයි තියෙන්නේ. නමුත් මේක ධර්මයේ විග්‍රහ කරන්නේ අරමුණ සක්කාය විච්චි නැදෙනවායි කියලා. එහෙනම් අරමුණ තුල හැදෙන දෙයක් නේ මම කියන්නේ. එතකොට මේ හටගෙන නැසෙන ස්කන්ධ පහ ඔබට අවශ්‍ය කාර්යය කරලා වේගයෙන් ඉවත් වී යන්න ඕන නැසෙන්න ඕන. නමුත් මේ සමුදේ ගාමිනී ප්‍රතිපදාවේ පුද්ගලයාට එහෙම පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි ළමා කාලෙන් පසුව කරගන්න දේ. මොකද්ද? මේ අරමුණට බැඳෙනවා. බැඳෙනවාට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. බැඳුනහමනේ සංයෝජනයක් වෙනවා කියලා කියන්නේ. සංයෝජනය කියන්නේ සතරට බැඳෙනවා. සක්කායෙන් සතරට බැඳෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි වුණහම සතරට බැඳෙනවා. දැන් ඔබ එහෙමනම් සක්කාය දිට්ඨි ඔබට තේරෙන්න ඕන නේද? නැත්නම් කොහොමද සක්කාය දිට්ඨිය කඩාගන්නේ? එතකොට දැන් මේ අරමුණට එන දේ කෙරෙහි ඇලුනොත් ලෝභ, ගැටුනොත් දෝෂ. ඇලුනොත් ඇලීම මමත්වයෙන් ගන්නවා, ගැටුනොත් ගැටීම මමත්වයෙන් ගන්නවා. අන්නේ අරමුණ මමත්වයෙන් ගැනීමේදී ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් ගැනීමට මඤ්ඤමානෝ කියලා කියනවා. මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස කියලා බුදුහාමුදුරුවෝ අන්න සංයෝජනේ වෙන්නේ නැහැ. එහෙනම් සසරට බැඳෙන්නේ මමත්වයෙන් ගැනීමෙන්. මතකද බලන්න. මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳේ. එහෙනම් සසරට බැඳෙන්නේ එක සැරයක් නෙමෙයි ජීවිතේ. අරමුණක් අරමුණක් පාසා ලෝභයෙන් ගැනීමේදී, දේශයෙන් ගැනීමේදී, ලෝභයේදී ලෝභය මම වෙනවා, දේශයේදී දේශය මම වෙනවා. ඒ බැවින් එකට ලෝභ මොහ, දේශ මොහ කියලා කියනවා. එහෙම නැත්නම් එකට රාග දේශ මොහ කියලා කියනවා. ලෝභ කියන පැත්ත රාග, දෝෂ කියන පැත්ත දෝෂ. ඒකේ මමත්වෙන් ගැනීම මොහ. රාග මොහ, දේශ මොහ, ලෝභ දේශ මොහ. මේ අරමුණේ ඇලුණා දැන්. ඇලුණාම මොකද වුනේ? ස්කන්ධ පහ නැති වුණා. නමුත් මේ පංච උපාදාන ස්කන්ධේ පරිහරණයේදී අර සංයෝජනය වීම නම් මො සසරට හේතු ඉතුරු වෙන එක, යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙන එක සසරට බැඳීම සිද්ධ වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය බැඳෙන හැටි ඉස්සල්ලා ඉගෙන ගන්න වෙනවා. ඒක තමයි සක්කාය සමුදය ගාමිනී පටිපදාව කියලා කියන්නේ. එතකොට ඒක කොහොමද පෙන්වන්නේ? යායම් තණ්හා පෝණෝ භවිකා නන්දිරාගසාරතා తත්‍ර తත්‍ර අභිනන්දනේ සෙය්‍යති ඉදං කාම තණ්හා. භවී භවට ඕන නැහැ. අන්න කිසියම් ආකාරයක යායම් තණ්හා තණ්හාවක් පුනර්භවයේ ඇති කරන පෝණෝ භවිකා. ඒ වගේම නන්දිය නැත්නම් ඇල්ම ඇති කරන ඒ ඒ තැන සතරින් පිළිගන්නා වූ తත්‍ර తත්‍ර ඒ ඒ තැන්වල අභිනන්දනේ සතරින් පිළිගන්නා වූ තණ්හාවක් ඇද්ද? දැන් මොනවද ඔබ ළඟ තියෙන්නේ? රූපයට බැඳුනොත් රූප තණ්හාව, ශබ්දයට බැඳුනොත් ශබ්ද තණ්හාව, ගන්ධයට බැඳුනොත් ගන්ධ තණ්හාව, රසයට බැඳුනොත් රස තණ්හාව, ස්පර්ශයට බැඳුනොත් ස්පර්ශ තණ්හාව. අන්න කාම තණ්හාව කියන එක සයවිද තණ්හාවකට බෙදෙනවා. දැන් එතකොට බැඳෙන්නේ කයෙන්ද? ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් මේ දොරවල් හය නිසා නිවිද තණ්හාවයකට බැඳෙන්නේ. අන්න ඒ බැඳෙන එක සක්කාය සමුදය ගාමිනී පටිපදාව. එහෙනම් මේ සක්කාය තේරුම් ගත්තේ නැති අය ලෝකේ සැප කියලා හොයන්නේ පහ දොරෙන් හම්බ වෙන අරමුණ සුවේ. එහෙනම් මේ අරමුණ සුවේ බැඳෙමින් නැවත නැවතත් හොයන්න. ඒ සඳහා කාලය ධනය සමය කැප කරනවා. මොකද ඒකේ සැප තියෙනවායි කියලා. ඒ නැවත නැවතත් හොයන එකට කියනවා අනුයෝගෝ නැත්තම් නැවත නැවතත් යෙදීම. කාම සුකල්ලිකානුයෝගය. කාම නැමති සුඛේහි ඇලෙමින් නැවත නැවත හොයන එක. මේක තමයි මිනිස්සු කරමින් ඉන්නේ බාහිර ලෝකේ. මේ නිස්සී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරෝ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ. පවතුලත් මේක තිබෙනවා, පෙන තුලත් මේක තියෙනවා, සීලේ තුලත් මේක තිබෙනවා. අනුයෝග නැවත නැවතත් දෙමින් අරමුණේ සැප හොයන ලෝකයක්. බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ උන්වහන්සේ මැදුම් පෙරළ දේශනා කරන්න පෙර මොන ඇඳුමෙන් ගෙදර හෝ කැලේ කොහේ හිටියත් අරමුණේ සැප හොයනවා නම් කාමසුකල්ලි කානුයෝගී අරමුණට ඕවයින්ද දෙන්නේ නැතෝ වෙනත් අරමුණක් හුරු කරනවා නම් අත්කලමතාන යෝගී. අපිට ඊගෙන කතා කරන්න මෙතන අවශ්‍ය නැහැ. මොකද ඔබට අවශ්‍ය කාරණේ. දැන් එහෙමනම් ළමා කාලයේ සිට මෙසේ අරමුණට ඇලෙමින් ගැටෙමින් කොතරම් කල් ඇවිදින් ඇද්ද? දැන් මොකද එකෙන් වෙන්නේ? එහෙම වුණාම වෙන්නේ මේ මූලයන් බලවත් වෙනවා. දැන් ඔබ කැටයක් ගෙදර ගෙනත් තියාගෙන ඒකට දවස් ගානේ රුපියල් 5 5 එකතු කරන්නේ. 5 10 වෙලා 10 15 වෙලා අවුරුද්දක් යනකොට 5ව 365 කින් එකතු කරන්න වැඩි කරන්න වෙනවා. ඒ බලවත් උනානේ නැවත නැවත දැමීම නිසා. මෙන්න මෙසේ මේ අරමුණෙහි නැවත නැවත බැඳීම නිසා මොකද වෙන්නේ? ලෝභ මූලයේ දේශ මොහේ මොහ මූලයේ බලවත් වුනහම ඒ තමයි සංයෝජන. ඒ ලෝභ මූලයේ දේශ මූලයේ මොහ මූලයේ තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. ලෝභක්ඛේ දේශක්ඛේ මොහක්ඛේ නිබ්බානම් බුදුන් වහන්සේ නිවීමටපත් වෙන්න නම් ලෝභ දේශ මොහශය කරන්න ඕන කියලා තියෙනවා. නමුත් මේ පුතග්ජන භාවය තුළ පවතුල වැඩි වෙනොත් වෙන තුල අඩු වෙනොත් ලෝභ දේශ මොහයන් බලවත් වෙන එක තමයි මේ පුතග්ජනය තුළ වෙන්නේ. එනම් ඔබ ඉන්නේ සක්කාය සමුදය ගාමිනී පටිපදාවේ. මතක තියාගන්න. ඒක තේරුම් ගන්න ඕන. අපි මේ බාහිර වශයෙන් සැප හොයමින් ගියා වුණාට අපි එකෙන් සංයෝජනය වෙමින් ඉන්නේ කියන එක. එනිසා ඇස තුලත් සක්කාය, කන තුලත් සක්කාය, නාසය තුලත් සක්කාය, දිව තුලත් ඒ දොරවල් හයෙන්ම සක්කාය හයක්. එතකොට ඒ අරමුණ ඔබ හොඳයි හෝ සැපයි හෝ සාන්තයි කියලා ගත්තොත් නරකයි කියලා ගත්තොත් ඔබ ඒකෙහි ඇලීමක් ගැටීමක් ඇති කරගත්තාම තමයි ඇලීමෙන් ගැටීමෙන් මම හැදෙන්නේ. ඇලීම ගැටීමට තමයි මම කියලා කියන්නේ. එතකොට අර යායම් තණ්හා කිසියම් තණ්හාවක් කියන්නේ තෝකමයි. එතකොට තණ්හාවයි මමයි දෙකක් වෙන්නේ නැහැ. මමත්වයෙන් ගැනීමමයි තණ්හාව. එනිසා ස්කන්ධ පංචකය හටගන්නවා. ලෝකයා වචනින් කියන්නේ නැහැ. ඒක එක ඇලෙනවා, මුලා වෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. හෙවත් මගේ, මම මගේ, මගේ ආත්මකට ගන්නවා. ස්කන්ධ පංචකය මගේ, මම මගේ ආත්මකට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය බවට පත් වේ. එතකොට මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. මේකට කියනවා දුක්ඛගාමිනී ප්‍රතිපදාව කියලා. මේකට කියනවා පරිහාණ ධම්මං ඕ බික්ඛවේ දේසිස්සාමි. ඔය බුදුරජාණන් වහන්සේ ඔබ නොදන්නාකමින් කරන්න ගිය වැඩේ සසරට බැඳෙන හැටි නැත්නම් ඇලෙන හැටි පැහැදිලි කරන්නේ. මතක තබා ගන්න. සසරට බැඳෙන හැටි ඇලෙන හැටි පැහැදිලි කරන ලබන්නේ. අනිවාර්යෙන් මේක අපට වැටහෙන්න වෙනවා. නොදන්නා පුද්ගලයා මේ අරමුණ වශයෙන් විඳින්න යාම තුළ මෙසේ නැවත නැවතත් බැඳෙන පාරේ තමයි යන්නේ. ඔහු ඒක තුළින් අර ධනෙ තිබෙනවා නම්, යාන වාහන තිබෙනවා නම්, රැකියාව තිබෙනවා නම්, ගෙවල් දරවල් තිබෙනවා නම්, බිරිඳක් සැමියෙක් ඉන්නවා නම්, දරුවෝ ඉන්නවා නම්, ඒවා තුළ මේ සැප තියෙනවායි කියලා අර 16 නිකේ සැපත හොයන්න මේවා ගොඩ ගහනු ලබනවා. නමුත් අවසානයට යනකොට මේවා ගොඩ ගහන සහ ඇලුන තරමට මේවත් එක්කලා තියෙන බැඳීම අතහරින්න බැරිකමම දුකසේ අතහරින්න සිදු වෙන තැනටපත් වෙනවා. එතකොට කියන්න වෙනවා ප්‍රිය ප්‍රයෝග දුක්ඛ ප්‍රිය වශයෙන් ඇලුනේ ඇයි වෙන්වීමේ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එනිසා අපිට මේ චාග කියන පදයෙන් පෙන්වන්නේ ඔක්කොම ටික ටෑග් දෙන්න කියන එක නෙමෙයි. ඔබ ටෑග් කියලා සිංහලට පරිවර්තනය කරගත්ත චාග කියන එක, චාග කියන එකේ තේරුම ලෝභය, දේශය, මෝහය අතහැරීම. ආර්ය දානේනේ චාග දනන් තියෙන්නේ. එතකොට ඒක මොනව හරි දෙන එකක් නෙමෙයි. මේ ලෝභය, දේශය, මෝහය කියන එක අතහැරීමට චාග කියලා කියනවා. ඒක මෙතනත් සඳහන් වෙලා තියෙනවා, ඉස්සරහට අපි බලමුකෝ. දැන් එහෙමනම් මේක මේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව තව ටිකක් ඔබට මම පැහැදිලි කරන්න ඕන. ඒකට තේරුම් ගැනීමකට තරම් ඔබට තිබෙන්න ඕන ප්‍රබුද්ධ ඥානයක් හැබැයි. මොකද මම මේක පැහැදිලි කරන්නේ ජීවිතය තුළ නෙමෙයි. පොත තුලත් නෙමෙයි. ඔබ වර්තමානයේ ගන්නා වූ අරමුණ තුල අරමුණ රසයෙන් විඳින්න ගියාපහම මේ සමුදය ගාමිනී ප්‍රතිපදාව වෙන හැටි. අන්න එතකොට ඔබට ඒකේ තේරෙනවා ඔබ කර්ම මාර්ගයේ ඵලයට හිමිකම් කියලා සසරට බැඳෙන කෙනෙක් වෙනවායි කියලා. ඒකයි අර අපි අර සූත්‍රයේ පවතින පාරේ මේ යන්නේ නැතුව ඔබට මේක පැහැදිලි කරන්න පුළුවන් ඔබ ළඟ සිදෙන සිද්ධියක් ඔස්සේ ගන්නෙ. දැන් බලන්න ඔබට මේ ලෝක ජීවත් වෙනකොට මේ අරමුණු ගැනීමේදී මොකද වෙන්නේ කියලා. අරමුණක් ගැනීමේදී මොකද වෙන්නේ කියන එක. ඒක අරමුණ තුල නැත්නම් ඇස තුල මම කියන මොහොතේ තේරුම් ගන්න ඕන. ඔබ පොතේ තියෙන දහම් පෙළ නමුත් පොතේ තිබෙන්නේ ඔබ ළඟ සිදු වෙන දේ. ඔබ එක පාඩම් කරගෙන ලියවට විභාගෙ පාස් වෙයි නමුත් ඔබ ප්‍රායෝගිකව දකින්නේ නැහැ. ඕනෑම සිද්ධියකදී ඇසේ කනේ නාසයේ දිවේ කනේදී අරමුණක් හමුවීම සඳහා කරුණු තුනක් එකතු වෙනවායි කියන එක තිබෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා පාලියෙන් කියනවා. ඔබට ඇසට නම් ඇසේ පෙනීම තිබෙන්න ඕන. ඒ වගේම ඉදිරියෙන් රූප වෙන රූපයක සෙවණැල්ල ඇහැට වැටලා තිබෙන්න වෙනවා. ඔබට ඒක හඳුනා ගන්න සිත පහළ වෙන්න වෙනවා. මේ සිත තුළ තමයි මේ පස්ස චෛසිකේ පහළ වෙන්නේ. දැන් සිත නිසා චෛසික, චෛසික සිත කියලා නේ පෙන්වන්නේ. ඒ චෛසික වල මේව සිතක් නැහැ. චෛසික නැත්නම් සිතක් නැහැනේ. සිත කියන්නේ චෛසික වල එකතුවටම. හැබැයි මේ සිතෙන් ඒ චෛසික වල ක්‍රියාකාරීත්වය වෙනම හඳුනා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න අර ඇහැට ස්පර්ශ වෙන තැන ස්පර්ශ වෙනවා කියන එක තමයි පළවෙනි චෛසිකය. කනට ස්පර්ශ වෙනවා කියන එක තමයි පළවෙනි චෛසිකය. නාසයට ස්පර්ශ වෙනවා. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය. ඊට පස්සේ පැය ගාණක් යන්නේ ඒක හේතු වෙනවා, ප්‍රත්‍ය වෙනවා විඳින්න. රස නම් විඳින්න, ගඳ නම් විඳින්න, සුවඳ නම් විඳින්න, සුවඳ නම් ඇලෙන්න, ගඳ නම් පිළිකුල් කරන්න. සබ්දේ මිහිරි නම් ඇලෙන්න, අමිහිරි නම් පිළිකුල් කරන්න. ඒ තමයි වේදනා. දැන් බලන්න ඔබ ළඟ මේ වෙනවද කියලා. කෑරලෙක් කෑ ගහද්දි, බල්ලෙක් කුඩු ගුරද්දි, එමු නැත්නම් හොඳ ගීතයක් ඇහිද්දි, කවුරු හරි පරිසවතනෙන් බනිද්දි ඔබේ එක එකට අදාළ වේදනා උපදවා ගන්න නැද්ද බලන්න. ඔබ ඒ සඳහා ඔබට මානසිකාරය උදව් වෙනවා. සබ්දේ අසුභවාදී බව, පරිසවතනේ ඔබ අවුස්සන සුළු බව, හොඳ වතනේ ප්‍රශංසනීය බව මේවා ඔබ දීලා තියෙනවා හිතට. ඒ නිසා තමයි ඔබට අර සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනා පහළ වෙන්නේ. මෙන්න මේ වේදනාවට ඔබ ඇලෙනවා නැත්නම් ගැටෙනවා. කැමතිනම් ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒ දෙකටම තමයි වේදනා පච්චා තණ්හා කියන්නේ. අන්න දැන් තණ්හාව යායන් තණ්හා. ඒ තණ්හා තමයි අර පෙන්නන්නේ. පුනර්භවය ඇති කරන තණ්හාව. පුනර්භවය කියන්නේ නැවත වීමක් සඳහා. තණ්හාව නම් ඊළඟ වචනේ තමයි අර දැඩිව ගන්න ඇලෙන ස්වභාවයට පත් වීමත් උපාදාන. උපාදාන වුණාම අර මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස කියන පදයෙන් සිදුවෙන දේහවත් යය ඉලලි සසරට බැඳෙන සහ අනාගත ඵලයක් උපදවන්න හේතුවක් චිත්තාභ්‍යන්තර ගතවීමට කියනවා බව. මෙන්න මේ ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණු රස විඳීමේදී පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව කියන එකට තමයි සක්කාය සමුදේ ගාමිනී පටිපදාව කියලා කියන්නේ. ඉතින් ඔක දන්නේ නැතුව මිනිස්සු ලෝකයක කරමින් ඉන්නවා. තථාගත බුදුපියාණන් වහන්සේක ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණු තුල ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඔබට මේක තේරෙන්න ඕන නෑ. දැන් මොකද උනේ මේකෙදි? මේ තණ්හා උපාදාන බව වුණා නම් අන්න ඒක තමයි පෞ සිද්ධ වෙනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ධ්‍යාන කුසල අපිට ගන්න ඕන නෑ. එතකොට සංයෝජනේ වෙනවා සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාව. අන්න දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්න පුද්ගලයා නැත්තම් මිත්‍යා දෘෂ්ටියේ ඉන්න පුද්ගලයා දෙන්නම ගාවා පවතුන සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාව, පිනතුල සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාව. ඔවුන් දෙදෙනාම පෘථග්ජන බැවින් ඔවුන් අනාර්ය. මේ ඔවුන්ට එහෙමනම් සක්කාය දිට්ඨිය බැඳෙන්නේ නැරනම් කැඩෙන්න බෑ. දැන් කොහොමද මේ සක්කාය නිරෝධ ගාමී නිරෝධය කියන්නේ මොකද්ද? අර තණ්හාව අශේෂ විරාග නිරෝධෝ තව එකකට තියෙනවා අශේෂ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ වචන ටික තමයි තියෙනවා සයව තණ්හාය. අර අශේෂ කියන්නේ ශේෂ වෙන්න දෙන්නේ නැතුව. විරාග කියලා කියන්නේ ඇල්මක් ඇති කරගන්න නැතුව. ඡාගෝ කියන්නේ අතහැරීමට, ආන් අතහැරින්න ඕන තැන. පටිනිස්සග්ගෝ කියන්නේ බැහැර කිරීමට. මුත්‍ති කියන්නේ මිදීමට. අනාලයෝ කියන්නේ නොඇල්මට. එතකොට ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ඒ තණ්හාව නැති කරන් නැති වූ තැනට කියන්නේ අරක තමයි අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. වචන වලින් ඔක්කොම පෙන්නනවා. ඔබ කරමින් හිටිය කොහොමද? අර තණ්හා උපාදාන භව කරණයකට ශේෂ කියනවා. ඒක කරන් නැත්නම් අසෝ අශේෂ. ඇලෙනවට රාග කියනවා, ඇලෙන්නේ නැත්තම් විරාග කියනවා. අතහරිනවට ඡාග කියනවා, නැත්තම් ඇලෙනවයි කියනවා. බැහැර කරනවට පටිනිස්සග්ගෝ කියනවා, අර ඒකෙ මිදෙනවට මුත්‍ති කියනවා. නොයල්මට. එහෙනම් අරමුණ තුල තමයි මේ අල්ලා නොගැනීම නොයල්ම කියන කාරණාව අපි පාවිච්චි කරන්න ඕන. එතකොට අපි දැන් මේ ඉගෙන ගත්තේ කොහොමද? සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාව. විමින් පවතින දේ මම මේකට කියන්නේ. දැන් එතකොට මේ මොකද කරන්නේ අපි? අපි මේ අරමුණෙහි ඇලෙමින් අනාගතයට ගන්න හේතුවක් ඉදිරි කරමින් පවතුල උපාදානෙන්, පිනතුල උපාදානෙන්, ධානතුල උපාදානෙන් සතර හදමින් ඉන්නවා. දැන් මේවට කියන්නේ නම අපි තියමු. පුණ්‍ය මාර්ගය, පාප මාර්ගය, ධාන මාර්ගය. පාප මාර්ගය තුල ලෝභ මූලික, ද්වේෂ මූලික කොට ගත්ත අරමුණ තුල තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. පුණ්‍ය මාර්ගය තුල දේශේ නැතත් ලෝභය ඇල්ම මුල් කොටගත් තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. ධාන මාර්ගය තුල කාම රූප සබ් අරමුණ රැති වුණාට ධානයේට ලෝභය මුල් කොටගත් තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. දැන් මේ තුනට මොකක්ද පෙන්වන්නේ? කර්ම මාර්ගය. කර්ම මාර්ගය හම්බ වෙන්නේ මොකද්ද? ඒත් ඵල හම්බ වෙනවා. ඒ ඵලය මොකද්ද? විපාක. කර්ම විපාක. මෙලෝ වශයෙන් නම් දුක් විපාක පවට, පරලෝ වශයෙන් නම් මරණින් එහා පැත්තේ විපාකය දුගති ගාමී. පුණ්‍ය කර්මයේ මෙලොව වශයෙන් නම් ආයුරන් සැප බල පරලොව වශයෙන් නම් මිනිසුන් අතර හෝ දෙවියන් අතර විපාකේ. ධානා කර්මයේ මෙලොව වශයෙන් නම් සංසුන් බව පරලොව වශයෙන් රූපී අරූපී මමතල විපාකේ. දැන් දැක්කද ඔබට කර්ම මාර්ගයේ ඵල? කර්ම මාර්ගයේ ඵල වලට මාර්ගඵල කියන්නේ නැහැ. ඒකට කියන්නේ කර්ම විපාක. එහෙනම් මෙන්න මේ හැමදෙනාම පුතග්ජන භාවය තුළ අනාර්ය මාර්ගයේ ඉන්නේ. අනාර්ය මාර්ගයේ ඵල ඇරුණාම ඔවුන්ට ආර්ය මාර්ගයේ ගේනත්නම් මාර්ගඵල හමු වෙන්නේ නැහැනේ. මතක තබා ගන්න. මේක සියුම්ම තේරුම් ගන්න. මේ සේවස් ගණනාවක් තිස්සේ පංචශීලයේ සිට උපසම්පදා ශීලයේ දක්වා දාන ශීල භාවනා කියන කාරණා තුන ඔස්සේ මේ කර්ම මාර්ගයේ විපාක නැමැති ඵලයේ විඳින්මින් සත්‍ය අවිද්‍යාරුණහම තමයි තථාගතයන් වහන්සේ හෙළි කළ මේ කාරණාව ස්කන්ධ පංචකය තුළ විග්‍රහ කරගන්නට පොතටත් බැරි වුණා, දේශනා කරන අයටත් බැරි වුණා. ඒ ස්කන්ධ පංචකය කියලා ගමේ දේවාලයේ වැඩ මහත්තයා හරියට කියපු නිසා, නැත්නම් රාවිකුණන කෙනා මම කටට එනකොට පංචස්කන්ධය කියලා හරියට කියපු නිසා මම හදලා කිව්වේ. එහෙම වුණා කියන එක නෙමෙයි එකෙන් පෙන්නන්නේ. ඉතින් ඔබත් පාවිච්චි කරලා ඉගෙන අද දක්වා පංචස්කන්ධය කියලා හරියට කියලා හිතන් ඉන්නවා. නැත්නම් පංච කියන්නේ පහය කරනාසය දියකහ පහට පංචස්කන්ධය කියලා හිතන් ඉන්නවා. තව ටිකක් එහාට ගිය කට්ටිය මේක අර නාම රූප කියන්නේ එළිය තියෙනවා කියලා දන්නේ නැහැ. ඇතුලේ තියෙන නාම රූප දෙකකට බෙදාගෙන රූප කියන්නේ ආහාර ගන්න එක නැත්නම් පටවියාපෝ තේජෝ වේදනා සංඥා සංකාර නාම කියලා දෙකට කඩාගෙන අතරමං වෙලා ඒ අයගේ මම අහන්නේ. හරි, ඔබ ඔය කියන රූප ශරීරේ නම් කො රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, මේ තණ්හා හය කොහෙද තියෙන්නේ? එතකොට ඒ තණ්හා ය නැති වෙන්නේ කොහොමද රූප කියලා ශරීරේ ගත්තම? තස්සයව තණ්හාය අසේස. ඒ තණ්හාව නැති කිරීමෙන් ලැබෙන සතර නිර්වාණය. තණ්හා කීයක් වෙනවා කියලාද පෙන්වන්නේ? ච ඉමේ තණ්හා කායෝ. ඒ කායෝ කියන්නේ කයද නෑ, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ස්කන්ධය. තණ්හා ස්කන්ධ හයක් තියෙනවා. ඉතින් අපි කරගත්ත දේ නෙමෙයි විග්‍රහ කරලා තියෙන්නේ. දැන් ඒ මාර්ගයේ කර්ම විපාක ඇරුණාම ඒක ආර්ය මාර්ගෙ නෙමෙයි අනාර්ය මාර්ගයේ කර්ම මාර්ගයේ ඵලය. ඒකට හම්බෙන්නේ විපාක. ඒවා ලෞකික විපාක. කාය බිඳී සිදුන මරණයෙන් පසු දුගතිගාමී, සුගතිගාමී, දෙවියන් අතරේ බමුණන් අතරේ ඉපදී විපාක. මේක ආර්ය මාර්ගය සහ ඵලයේ බවට පත් කරගන්නවට තමයි මාර්ගඵල කියන්නේ. දැන් ওই පාරේ සක්කාදිච්චයට බැඳෙන හැටි නෝ පෙන්නුවේ. දැන් සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව යන්න වෙනවා. ආයෝව මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔක්කොම පාඩම් කරලා මම දැන් සම්මා දිට්ඨිය, මම සම්මා සංකප්පය, මම සම්මා වාචය කියලා මේක පඩිපෙළක් වගේ අටටම යන්න ඕන කියලා හිතන්න එපා. ඔබ මේක තේරුම් අර ගන්නවා නම් යන්නේ ආර්ය මාර්ගයේ අනුගමනය කරනවා නම්. දැන් එතකොට එහෙමනම් මේ මමත්වෙන් ගත්තහම බැඳෙනවා සක්කාය දිට්ඨියට. මමත්වෙන් ගන්න නැත්නම් කැඩෙනවා. අමඤ්ඤ මානව මුත්තෝ පාපි මතෝ. දැන් සක්කාය දිට්ඨිය කඩන්න නේද තියෙන්නේ? අරමුණේ බැඳෙන්නේ අරමුණේ කඩන්න ඕන. ඒකට නිරෝධගාමිනී පටිපදාව තථාගතයන් වහන්සේ වදාරලා නැද්ද? වදාරලා තිබෙනවා. කොහමද? ඒ ඇසේ, ඒ කනේ, ඒ නාසයේ, ඒ දිවේ, කයේ. අර මම පෙන්නපු පස්සපච්චා වේදනා. ස්පර්ශ වීමෙන් විඳීම හට ගන්න විට අතීතයෙන් එනවා. එවලින් ඔබ ඇලෙනවා හෝ ගැටෙනවා. ඒක මමත්වෙන් ගත්තොත් තණ්හා උපාදාන භවනම් වූ බද්දෝ මහරස සිද්ධ වෙනවා. ඒ තණ්හාව ඇහෙනම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව, දිවේ නම් රස තණ්හාව, කයේ නම් පොට්ටබ්බ තණ්හාව, හිතේ නම් ධම්ම තණ්හාව, ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ වෛර ඕන දෙයකට. උපාදාන භවෙන්ට නොදෙනවට තමයි අශේෂ කියන්නේ. නොයලෙනවට තමයි විරෝග කියලා විරාග කියන්නේ. අර අතහරිනවට තමයි චාගෝ කියලා කියන්නේ. පරිස්සක් තමයි බහැර කරනවට. මුස්ති කියන්නේ මෙදෙනවට. අනාලේ නොයැලෙනවට. එතකොට තණ්හා නැත්නම් රූප තණ්හා කලේ නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. තණ්හා උපාදාන භව කර්ම මාර්ගයයි ඵලය පව පින් ඥාන විපාකයයි. ඒ ආර්ය මාර්ගයේ නෙමෙයි අනාර්ය මාර්ගයේ යන අයට තියෙන ඵලය. ඒ ඵලය සංසාරෙම විපාක. දැන් ආර්ය මාර්ගය තමයි මේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. දැන් මාර්ගය ගත්තහම එතනින් තණ්හාව නැති වුණා. දැන් එන්හාට තියෙන ඵලය හොයන්න එපා. ඒකට තමයි මාර්ගඵල. මාර්ගය ගත්තහම සෝවාන් වෙනවා කියන්නේ මේක කැඩෙනවා. දැන් මෙතන හම්බ වෙනවා අර අරමුණ ශේෂ නොවීම තුළ මේ මෙතන ක්ලේශයන් නැසීමක් සිදු වෙනවා සංසුන් බවක් හම්බ වෙනවා. අන්නේ සංසුන් භවයේ ආරම්භයට තමයි ආනන්තරික සමාධිය ආරම්භය කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙන බව දැනিলা නැති වෙන එකට තමයි අර අලාකුල් වලින් හඳ ඈත් වෙලා අලාකුල් වලින් වැහෙලා දිවිච්ච හඳේ වලාකුල් ඈත් වෙලා හඳ යන්තම් දෙක ලැබිලා ගියා කියලා උපමාවක් පෙන්නලා තිබෙනවා. මේ ආනන්තරික සමාධිය සිතේ තියෙන දේ ක්ලේශයන්ගෙන් වැහී තිබෙන බව සහ ඉවත් වූ මොහොතේක හමු වන බව. එනම් මාර්ගය යන්න ඵලය අනිවාර්යෙන්ම එදත් අදත් ඉදිරියටත් තියෙනවා. මේ ඇහි කනේ නාසයේ දිවේකයෙ තණ්හාව ශේකරන මාර්ගය යන්න තු කොහොමද මාර්ගඵල තියෙන්නේ කාටවත්? එහෙමද මේ සමාධියේ මාර්ගඵල ගැන හිතන්නේ? එකට මෙතන පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. වැරදි ආකාරයේ කෙලෙස්යටපත් කරන සමාධි කියලා වෙනස් සූත්‍රවල පෙන්නනවා. සමාධියක් හදාගෙන අරමුණු වෙන්නේ නැත්නම් සෝවාන් කියලා හිතනවා. එහෙම නැත්නම් ඇද්දක පියාන අරමුණු ගන්න නැතුව ළඟ ගල් ගහලා ගියාම සෝවාන් කියනවා. එහෙම නැත්නම් අරමුණු ගන්න නැතුව හිත ඇතුලේ මොකක් හරි සිතුවිල්ලක් පහළ වුණාම ආලෝකයක් වශයෙන් සෝවාන් කියනවා. මේ එකක්වත් ආරියද මේ මාර්ගයේ තියෙනවනේ සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාව ඔකට මෙන්නේ පෙන්වන්නේ. තස්සායව තණ්හාය අශේෂ නිරාග නිරෝධෝ කියන එක. අන්න කොණ්ණඤ්ඤ තවසට පළවෙනි වතාවට මේ ඒ වෙනකොට ඔහු ඉන්නේ නැත්තේ ලෞකික ධානයක් පැත්තේ. ඔහුට මේක තේරුණා. මේ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය අපවපින ඔස්සේ උපාදානෙමින් යන බව සහ මෙන්න නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක. අපටත් ඒකමයි. ඔන්න දැන් මේ නිරෝධ වෙනකොට හම්බ වෙන ඵලය රසංකතයි කියලා කියන්නේ. ඒකයි ඵලය හොයන්න යන්න එපයි කියලා කියන්නේ. ඵලය එදත් තිබුණා අදත් තියෙනවා ඉදිරියටත් තියෙනවා. හැබැයි හෙව්වොත් විතරයි හම්බ වෙන්නේ. සොයන්නාට සම්බ වෙන්නේ. මම තබා ගන්න. මම උදාහරණෙට කියනවා මෙහෙම. ස්පරක් තරක් නැති අහස අපිට නිල් පාට පේනකොට හොයන්න බෑ ගියාට ගියාට පෙවුනට අහස් නිල කියලා කිව්වට. නමුත් අපේ පෘථිවි ගෝලය තුලට මොකද වෙන්නේ මේ වායු ගෝලෙන් තල්ලු කරන් ඇවිදින් වලාකුළු ටිකක් ගෙනත් වහනවා. දැන් වලාකුළු වල සුදු පාට දුඹුරු පාට විතරක් නෙමෙයි වලාකුළු වලාකුළු අතර ඝර්ෂණයක් තියෙනවා. එන විදුලි කොටනවා අකුණු ගහනවා ශබ්ද බද්ද. හැබැයි තිබියදී අහස තමයි එහා පැත්තේ තියෙන්නේ අපිට පේන්නේ නැහැ. අනිත් වගේ මේ සංසුන් ස්වභාවය වහගෙන ආපු ලෝභ දේශ මොහ නැමැති වලාකුළු නේද ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඔබ ඒක ඇත්ත කියලා හිතන් ඉන්න නිසා නේද ඔබට නිවනක් එපා වෙලා තියෙන්නේ. මේ වලාකුළු තියෙන්නේ පාවලා යන්න ඇරියාම ඉතුරු වෙන්නේ සැනසීම කියලා තේරෙනවා නම් ඔය වලාකුළුට ප්‍රිය කරන්නේ නැහැ නේද? මේ ගැටුම් සහිත වලාකුළුට හේවත් ලෝභ දේශ මොහ මත ගැටලා දුක් විඳින්න කවුද ආස කරන්නේ ඊටහා පැත්තේ සංසුන් සිතක් තියෙනවා කියලා දැක්කොත්. අන්න සෝවාන් පුද්ගලයා මේක දැක්ක කියන්නේ අන්න ඒක නිවන් දැක්කා කියලා කියන්නේ. දැන් ඊට පස්සේ ඔහුට මේවත් එක්ක ඇලි ඇලි සටන් කර කර ඉන්න ඕන නැහැ. ඒක මතු කරගන්න මහන්සි වෙන්න වෙනවා. එතකොට මෙන්න මේක ආරම්භයේ සක්කාය දිට්ඨිය කැඩෙනවායි කියලා කියනවා. එතනින් එහාට ඉවර නෑ කඩලා හැබැයි. මොකද නැවත නැවතත් කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන්නේ සක්කාය දිට්ඨියට නොපැමිණෙමින් සාන්ත සමාධිය දක්වා යන්නට ආශෝෂය කරනවා. ඉතින් මේක තේරෙනකොට මම දන්නවා ඔය විචිකිච්ඡා බුදුන් කෙරෙහි සැකය කියන එක බුදුහාමුදුරුව ඉන්දියාවට සැක නැහැ කියන එක නෙමෙයි. මේකෙන් පේන්නේ මේ ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනකොට අනාත්මයනේ. ඉතින් අනා බුදුන් තේරෙනවා එතකොට. මතකද බලන්න. ඒ බුදුන් බුදුද්වත්තට පත් වෙලා හිටියා කියන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳට තේරුම් ගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි. ධර්මයේ පිළිබඳ සැකේ දුර වෙනවා කියලා කියන්නේ ඒක තමයි. දැන් ඔය ධර්මයේ කියන්නේ බණ පොතට හරි සූත්‍ර වලට හරි නෙමෙයි. බුදුහාමුදුරුව හොයාගත්ත ධර්මයේ තමයි නිවන කියන්නේ. එතකොට නිවන් දැක්ක පුද්ගලයාට ධර්මයේ සැකද? අවබෝධ වුණා නම් Tamanට මෙහෙම සම්සම්සෝයක් තියෙනවා කියන එක. එනිසා මම වෙනම කල්පනා කරන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනක විචිකිච්ඡාවල විචිකිච්ඡා කියන එකේ කාරණා අමුතුවෙන් දුරු කරගන්න ඕනේ කියලා. ඒක ඉබේම ඇතහැරෙනවා. විතරක් නෙමෙයි තව ටිකක් එහාට යනකොට මොකද වෙන්නේ? එතනදී දැන් මේ අරමුණ අවශේෂ නිරෝධයෙන් සතරට බැඳේ නිර්වශේෂ නිරෝධයෙන් පහරින් මිදේ. එහෙනම් අරමුණක් තුළ මේක හදන්න තියෙන්නේ. හා දැන් අරමුණක් තුළ හැදීමක් තියනවාද පංචශීලයේ සිට උපසම්පදා ශීලයේ දක්වාම? නැහැනේ. එහෙනම් අන්න ඔබ ශික්ෂාපද සමාදානත් තුළ ඉන්න එක සම්මත පිළිගැනීමක්. නමුත් මේවායින් මට නිවන් ලැබෙනවායි කියලා ඔබ දෘෂ්ටියේ හිටියා නම් ඒක අතහැරෙනවා. මොකද මේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි බුදුන් වෙත යන පාර තියෙන්නේ. ඒක අර ශික්ෂාපද සංවරේ නෑ. ඒ නිසා අපි අර පාසලෙන් උගන්වපු අජවෘත ගෝවෘත සුනක වෘත වල සීලබ්බත පරාමාසය කියන බොළඳ දැක්මෙන් අයින් වෙලා පුද්ගලයෙක් වශයෙන් මෞකසෙන් දීවූ තැන් පටන් නැත්නම් උදේසිත හවස දක්වා පුද්ගලයෙක් සමාදන්න ශික්ෂාපදයක් තුළ නිර්වශේෂ නිරෝධිය නෑ. ඒක ආරමුණුත සිද්ධ වෙන්න කාරණයක්. එහෙනම් පොයට සිල් සමාදන් වෙලා ඉන්න අනිත්‍යයත් එක්කලා නැත්නම් ගෙදර පන්සිල් වල ඉන්න එක සම්මතේනේ. නමුත් තමන් මේ ඇතුළතින් මෙන්න මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ දැන් යන්න ඕන. ඔන්න දැන් ආපහු යන්න හැරුණා. මේකට තමයි පටිසෝත ගාමී කියලා කියන්නේ. දැන් සක්කාය සමුදය ගාමිනී නෙමෙයි දැන් සක්කාය නිරෝධ ගාමී. දැන් හැම එකේ 100%ක්ම හම්බ වෙන්නේ නැහැ. තව අරමුණට අහු වෙලා පස්සේ ගන්න තියන්න පුළුවන්. අහු වෙන්නේ නැති හැම එකේදීම මාර්ගය ගන්නකොට ඵලය. මාර්ගඵල. එක වතාවක් නෙමෙයි, දහ වතාවක් නෙමෙයි, සිය වතාවක් නෙමෙයි, නැවත නැවතත් නැවත නැවතත් මෙන්න මේ අරමුණ අනාගත ඵලයක් උපදින්න කර අවසන් කරනකොට අසංකතයට නැත්තම් මේ වචනින් කියන්න බැරි මේ ආනන්තරික සමාධිය කියලා කතා කරනවා, මේකට සංසිඳීම කියලා කතා කරනවා, තව විවිධ වචන පාවිච්චි කරනවා. උපසමය කියලා කතා කරනවා. ඒක ඒකට කැමති. එතකොට ඔහු ජීවිතේ කැමති වෙන්නේ ලෝභය, දේශය, මෝහය මුල් කොටගෙන ජීවත් වෙන්න නෙවෙයි. දැනට ජීවත් වෙන්නේ ඒවා තුළ. එහෙනම් ලෝභය සරණං ගච්ඡාමි, දේශය සරණං ගච්ඡාමි, පාපය සරණං ගච්ඡාමි කියලා තමයි ඒගොල්ලොන්ට කියන්න වටින්නේ. නමුත් අරක හම්බ වුණාම ඒකට ධර්මය කියනවා. දැන් ධර්මයේ සරණකට ගත්තම ජීවත් වෙන්න හදන්නේ. මොකද ධර්මයේ සැනසෙල්ලක් කියනවා. ඒ ධර්මයේ කියන සූත්‍ර දේශනාවකට ගාථාවකට නෙමෙයි මම අර නිවීම කියන එකට. අන්න දැන් හරියනවා අත්දීප සූත්‍රයට. ධම්මදීපා භික්ඛවේ විහෙර ධම්ම සරණ අනඤ්ඤ සරණ මේ නිවීම නම් වූ ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරන්ද ධර්මයේ සරණ කරගන්න ලෝභයේ දේශේ මෝහයේ සරණ යන්න එපා කියලා අර පෙන්වන්නේ අනඤ්ඤ සරණ. ඔන්න ස්ත්‍රී පුරුෂ කිහිප ඇදුවේදෙන්තර මේ පුද්ගලයා ධර්මයේ දැක්කා දකීට බුදුන් දකි. දැන් එතනින් එහාට ඔහුට මේ ලෝභ දේශ මොහ රැස් කළා හරියන්නේ නැහැ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යන්න ඕන. දැන් මොහු සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් නිරවශේෂ නිරෝධ කරන්නේ නම් එවිට ඒක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සේරම සිදුවේ. ඒක සිදු වෙනකොට ආයාම සති සමාධි ඉබේ සිදු වෙනවා. ඔය අටේම යන්න දෙයක් නැහැ. ඕකේ. මොකද අටක යන්න දෙය අරුණක් තුල හදන්නනේ තියෙන්නේ. එතකොට එකක් වැඩෙනකොට සේරම වැඩෙන කාරණාව තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේක තේරුම් ගත්තාම ඔහුට ආපහු යන්න පුළුවන් වෙනවා. දැන් ජීවිතේ අගට ගිහින් මේක හොයාගත්තොත් හොයාගන්න කල් නෑ. ඉතුරු ටික යන්න. ළමා කාලේ දරුවන්ට තේරෙන්නේ නෑ. 15 20 වෙනකොට, 20 30 40 වෙනකොට මේක තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතකොට තමයි පරම්පරාවෙන් ලැබුණ පාරම්පරික බෞද්ධකමට වළංගු බෞද්ධ භාවයක් ලැබෙන්නේ. ප්‍රතිපත්තිකාමි බෞද්ධ භාවයක් ලැබෙන්නේ බුදුන් ලෝහිලි කළ ධර්මයේ සරණ අරගෙන බුදුන්ට ප්‍රතිපත්ති පූජායෙන් පුදන්න පුළුවන් වෙන්නේ සහ බුදුන් වැරදිකාරයෙක් වෙන්නේ නැත්තේ. දැන් මේ බුදුන් මෙච්චර ධර්මයක් දේශනා කරලා අපි අනාගතේ යන නිවන් බලන්න ප්‍රාර්ථනා කරන්නේ නිවන් ලබන්නට නම් බුදුරජාණන් වහන්සේ වැරදිකාරයෙක්. මොකද අපිට නිවන් මඟ වහලා. දැන් බුදුරජාණන් වහන්සේ වැරදිකාරයෙක් නෙමෙයි. නොදන්නාකමින් වැරද්දක් වෙලා තියෙනවා. කවුරුත් වැරදිකාරයෙක් කරන්න ඕන නැහැ. නමුත් අපිට මේ මාර්ගයේ ගියොත් පළ හම්බ වුණොත් එනම් බුදුදහම සත්‍යයි. දැන් ඔය කියන්නේ මේ ධර්මයේ සත්‍යයි ලෝකේ පවතින එකම නිර්මල දහම් බුදුදහමයි කියලා. ඔයකට ලෝකයට දෙන්න නම් අපි පොතේ තිබිලා හරියන්නේ අපි මේ මාර්ගයේ ගිහින් ඵල ලබාගෙන මේ ලෝකෙත් එක්කලා ලෝභ දේශ මොහ නිසා ගැටුම් ඇති කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් තියනයි කියලා ඔබට පුළුවන්කමක් තියෙනවා තේරුම් ගන්න. තේරුම් ගන්න. අන්නේ තේරව පෙන්වන්න. මේ පෙන්වීම තුල ඔන්න බුදුරජාණන් වහන්සේ සජීවී දහමක් අනුගාමනීය දුක්ඛ නිරෝධාවනි ප්‍රතිපදාවක් දේශනා කළ දහමක් දේශනා කළ කෙනෙක් කියන එක ලෝකයේ පිළිගැනීමි Taman හැදෙනකොට. එබැවින් දහම් මැස පාදා ගනිමින් අනුගාමනීය ප්‍රතිපදාවක් තුළ මේ ඉහත් මාසෙන්න මේ නිවන සැනසෙන තැන ඔබට උරුම කරගන්න ලැබේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.